नमस्कार वेवा बुद्धुरुनट समदा बुद्धुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुनट समदा शरणयामि। नमस्कार वेवा तुनुरुनट समदा तिसारण शरणयामि। साधु साधु। मागे गुरुदेव उत्तम अपगे कल्याण मित्र पिंगल लोक स्वामी नहसेट අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් මේ අසිරිමත් දම්සක ධර්ම දේශනා මාලාවේ මේ වැඩසටහනේදී ඔබ මේ සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් යුක්තව ජීවිත අවබෝධයේ පිණිස අප උදෙසා දේශනා කළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි උදෙසා විතරක් ධර්ම දේශනා කරපු කෙනෙක් නෙවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න දෙවිවරුත් පැමිණියා. දවසක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්නකොට ඒ දෙවුරං වෙහෙර ඒකාලෝක කරගෙන දේවාති දේව වූ බුදුරජාණන් වහන්සේ බැහැදකින්න දෙවි කෙනෙක් ආවා. ඇවිල්ල මේ දෙවියූ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගෙන බුදුරජාණන් වහන්සේකින් අපූරු ප්‍රශ්න ටික අහනවා. මේ දෙවි අහනවා බුදුරජාණන් වහන්සේකින්, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කුමක් දන් දුන්නොත්ද බලය දුන්නා වෙන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිය ආහාර පාන දන් දුන්නොත් බලය දන් දෙනවා. ඊට පස්සේ අහනවා ස්වාමීනී කුමක් දුන්නොත්ද හැඩරුව දුන්නා වෙන්නේ. දෙවිය වස්ත්‍රාභරණ දෙද්දී හැඩරුව දුන්න වෙනවා. ස්වාමිනි කුමක් දුන්නොත්ද සැපේ දන් දුන්නා වෙන්නේ. දෙවිය යාන වාහන දානයට දෙනවන එයා සැපේ දන් දෙනවා. ස්වාමිනි කුමක් දුන්නොත්ද ඇස් දුන්නා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිය ආලෝකයේ දන් දෙද්දි ඇස් දුන්න වෙනවා. ඊට පස්සේ අහනවා ස්වාමිනි මේ සියල්ල කොහොමද එකවර දන් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිය ආවාසයක් කරවා පූජා කරනවා නම් එයා සියල්ලම දන් දෙනවා. මේකල බුදුරජාණන් වහන්සේ මේ දෙවියට වදාලා, හැබැයි දෙවිය යමෙක් ධර්මයෙන් අනුශාසනා කරනවා නම් යමෙක් ධර්මයේ දානේ විදිහට දෙනවා නම් ඒ ධර්ම දානය කියනවා අමෘතය දන් දීම. මොකද ධර්මදානයේ අමෘතයක් දන් දීමට බුදුරජාණන් වහන්සේ සමාන කළේ අමෘතය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ මුළුමනින්ම සුවපත් කරන්න පුළුවන් දේ කියන අර්ථය. කෙනෙකුගේ ජීවිතේ මුළුමනින්ම සුවපත් කරන්න මේ ලෝකේ තියෙන එකම එක දෙයයි. ඒ අපගේ ශාස්ත්‍රඥ මහසී වදාළ පරිපූර්ණ වශයෙන් සුවපත් භාවය ඇති කරවන ශ්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයට පුළුවන් සියලු දුක්ඛ දෝමනස්සානං අත්තංගම, සියලු දුක් දොම්නස් ඉක්මවා යන්න මේ ධර්මයේ හැසිරෙන කෙනාට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශෝක පරිද්දවානං සමතික්කමාය, ශෝක වැළපීම් සියල්ල දුරු කරන්න ධර්මයේ හැසිරෙන කෙනාට පුළුවන්. ඒ වගේ ආශ්චර්යවත් ධර්මයක් බුදුරජාන් වහන්සේ දේශනා කළේ. බුදුරජාන් වහන්සේ වදාලා ආමිස දානේ ධර්ම දානේ කියන දෙකෙන් ධර්ම දානෙමයි අග්‍ර වෙන්නේ කියනවා. ආමිස අනුග්‍රහය ධර්ම අනුග්‍රහය කියන දෙකෙන් ධර්මයෙන් අනුග්‍රහ කිරීමමයි අග්‍ර වෙන්නේ කියනවා. බුදුරජාන් වහන්සේ වදාලා සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දන් පරදා ධර්ම දානේ ජය ගනී. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති සියලු රසයන් පරදා දහම් රසේ ජය ගනී. සබ්බ පීති ධම්ම පීති ජිනාති සියලු ප්‍රීතිය පරදවා ධර්මයෙන් ඇති කරගන්න ප්‍රීතිය ජය ගනී. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති ඒ ධර්මයේ හැසිරලා යම් කෙනෙක් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වලින් නිදහස් වුණාද එයා සියලු දුකින් නිදහස් වෙලා සියල්ලෙන්ම ජය ගනී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මය එදත් මිනිස්සයාගේ දෙවියන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන්කම තිබුණා. ඒ ධර්මයට අදත් මේ දෙවි මිනිසුන්ගේ ජීවිත පරිපූර්ණ වශයෙන් සුවපත් කරන්න පුළුවන්. හැබැයි ඒ ධර්මයේ මේ ධර්මයේ වැරද්දක් නෙවෙයි, ධර්මයේ පුරුදු කරන කෙනාගේ තියෙන හැකියාව මත තමයි එයාගේ ජීවිතේ සුවපත් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ඒ ප්‍රමාණ ඒ කෙනාගේ නැනනුවණට අනුව තමයි එයාට ඒ ධර්මය අවබෝධ කරන්න හැකියාව තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපගත්ත ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවය හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කාරණපාලී කියලා බ්‍රාහ්මණයෙක්. මේ කාරණපාලී බ්‍රාහ්මණයා දවසක් පාරයිනි ලිච්ඡවී සේවක පිරිසක් එක්ක යම් කටයුත්තක් කරනවා. මේ කටයුත්ත කර කර ඉන්නකොට ඈතින් මෙයාට පේනවා මෙයාගේ යාළුවෙක් පිංගියානි. පිංගියානි කියන බ්‍රාහ්මණයා කරත්තේ නැගල එනවා. එතකොට කාරණපාලි මේ කරත්තේ නවත්තලා පිංගියානිට කතා කරනවා. පිංගියානි ඔබ කොහේ ඉඳන්ද මේ එන්නේ? එතකොට කියනවා බවත් කාරණපාලි මම ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සමීපේ ඉඳලයි මේ එන්නේ. එතකොට අහනවා බවත් පිංගියානි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? එතකොට පිංගියානි කියනවා අනේ කාරණපාලි ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන කතා කරන්න මං කවුද? මං කොහොමද ඒ භාග්‍යතුන් වහන්සේ හා සමාන කෙනෙකුගේ ප්‍රඥා මහිමය ගැන වචනයක් කතා කරන්නේ? මට ඒකට හැකියාවක් නැහැ කිව්වා. එතකොට මේ කාරණපාලි කියනවා පිංගියානි හරි අපූර්වට ඒ භාග්‍යතුන් වහන්සේව ප්‍රශංසා කරනවා නේද? එතකොට මේ පිංගියානි කියනවා කාරණපාලි භාග්‍යතුන් වහන්සේව ප්‍රශංසා කරන්න මං කවුද? ඒ භාග්‍යතුන් වහන්සේ කියන්නේ බ්‍රහ්මයන්ගේ පැසසුම ලැබූ කෙනා, දෙවියන්ගේ පැසසුම ලැබූ කෙනා. එහෙව් එකේ මගේ පැසසුම් කවර එකක්ද කියලා එතකොට ඒ පිංගියානි කිව්වා. එතකොට මේ කාරණපාලි අහනවා ඔබ ඔච්චර ප්‍රසාදයට පත්තුනේ භාග්‍යතුන් වහන්සේ ගැන ඒ භාග්‍යතුන් වහන්සේගේ කුමක් කවර ගුණයක් කවර ලකුණක් දැකලාද? එතකොට බලන්න මේ පිංගියානි කියන දේ ඒ පිංගියානි භාග්‍යතුන් වහන්සේගේ රූප ස්වභාවයට ප්‍රසාදය ඇති කරගත්ත කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයෙන් ජීවිතේ සූපත් කරගත්ත කෙනෙක්. එයා කියනවා පිංගියානික මේ වගේ මේ කාරණපාලික මේ වගේ යම් කෙනෙක් මේ ලෝකයේ තියෙන අග්‍රම රසය පානය කරා නම් ආයේ අනිත් රසයන් වලට එයාට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මම බුදුරජුන්ගේ ධර්මයෙන් මගේ මුළු ගතසිතම මගේ පිනා ගියා. ආයේ මාව පිනවන්න දෙයක් මේ ලෝකේ නැහැ කියනවා. ඒක හරියට දඬුවල් බෑ මීයක කොයි පැත්තෙන් හපලා බැලුවත් ඒකේ තියෙන මිහිරක්මයි කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගාථාවක් ගත්තත් එක පදයක් ගත්තත් ඒ හැම තැනම අර්ථ රසය වැහෙනවා කියනවා. ඒ අර්ථ රසය මම පානය කළා කියනවා. ඒකලා මේ පිංගියානි කියනවා හරියට ඒක මේ කාන්තාරික පීඩාවට පත් වෙලා හිටපු මිනිස්සුෙකුට පැම්පුකුණක් හම්බ වුණොත් ඒ මිනිස්සයාට ඒ පැම්පුකුණ තරම් වටින දෙයක් නැහැ. මොකද එයා සම්පූර්ණයෙන් සුවපත් වෙන්නේ ඒ පැන් නිසා. ඒ වගේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා සුවපත් වුණා කියනවා. ඒවගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපි ජීවිතයේ මුළුමනින්ම සුවපත් කරලා මුළුමනින්ම ජීවිත අවබෝධය ලබා දෙන එකක්. මේ ලෝකේ යම් කෙනෙක් පින්වන්නේ සතර අපාය වැටෙන ස්වභාවයෙන් නිදහස් වුණා නම් ඒ කෙනා නිදහස් වුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බාහිර කෙනෙක් සතර අපාය නිදහස් වුණේ නැහැ. මේ ලෝකේ යම් කෙනෙක් කාම ලෝකයෙන් සදහටම නිදහස් වුණා නම් ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. මේ ලෝකේ යම් කෙනෙක් මේ දුක්ඛිත සසර ගමනින් සදහටම නිදහස් වුණා නම් ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. ඒ ආශ්චර්යවත් ධර්මයේ අහන්න ලැබීමත් අපේ වාසනාවක්. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අපි ජීවිතයේ සූපත් කරගන්න දේශනා කරපු සුන්දර සූත්‍ර දේශනාවක්. මේක තියෙන්නේ අංගුත්තර නිකායකින් උතුම් පොත් වහන්සේගේ මේක තියෙන 4 වෙනි කොටසේ ද්විතීය ලෝක ධම්ම සූත්‍රය. අට්ඨක නිපාතේ තියෙන ද්විතීය ලෝක ධම්ම සූත්‍රය. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉදදී. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා ඒ භික්ෂුන් වහන්සේට දේශනා කරනවා. අට්ටිමේ භික්කවේ ලෝක ධම්මවා ලෝකං අනුපරිවත්තන්ති. මහණෙනි මේ ලෝකයේ ලෝක ධර්ම 8ක් තියෙනවා. ඒ ලෝක ධර්ම 8ට අනුව ලෝකේ පෙරලෙනවා. ලෝකෝච අටලෝක ධම්මේ අනුපරිවත්තන්ති. ලෝකයක් ඒ අටලෝ ධහමට අනුව පෙරලෙනවා කියනවා. ඒ කියන්නේ අටලෝ ධහම ලෝකයට අනුව පෙරලෙනවා. ඔව් ලෝකේ අටලෝ ධහමට අනුව පෙරලෙනවා කියනවා. කතමේ අට මොනවද මේ? ඔව් අට. ලාභෝච ලාභේ එකක්. අලාභෝච අලාභේ අනික. යසෝච යසස. අයසෝච අයස. නින්දාච නින්දා. පසංසාච ප්‍රසංසා. සුඛංච සැප. දුක්ඛංච දුක්. මෙන්න මේ අට ඉමේකෝ භික්කවේ අට්ඨලෝක ධම්ම. මහණෙනි ඔන්න ඔය අට අෂ්ටලෝක ධර්මයේ ලෝකං අනුපරිවත්තන්ති. ලෝකේට අනුව වෙනස් වෙවි තියෙනවා. ලෝකෝච ඉමේ අට්ඨලෝක ධම්මේ අනුපරිවත්තන්ති. ලෝකයක් මේ අෂ්ටලෝක ධර්මයට අනුව වෙනස් වෙවි තියෙනවා කියනවා. අසුතුතු භික්කවේ පුතුජනස්ස. මහණෙනි අසෘතවත් පෘථග්ජන කෙනාටත්. අසෘතවත් පෘථග්ජන කෙනා කියන්නේ කවුද? ඕ මේ ශාසනෙන් පරිබාහිර බුදුරජාණන් වහන්සේ දේශනා කළ එයා අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා අඳුනගන්න බෑ. අරිය ධම්මස් අකෝ විදු. ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතු. ආර්ය ධර්මයේ හික්මෙන්න බෑ. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂය හඳුනන්න බෑ. සත්පුරුෂ ධම්මේ අකෝ විදු. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මෝ අවිනීතු. සත්පුරුෂ ධර්මයේ යට හික්මෙන්න බැ. ආන්න ඒ අසෘතවත් පෘථග්ජන කෙනාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕ ලාභෝපි අලාභෝපි. ලාභත් එනවා අලාභත් එනවා. යසෝපි අයසෝපි. යසසත් තියෙනවා අයසත් ලැබෙනවා. නින්දාපි පසංසාපි. නින්දාත් ලැබෙනවා ප්‍රසංසාත් ලැබෙනවා. සුකම්පි දුක්කම්පි. සැපත් හම්බ වෙනවා දුක හම්බ වෙනවා. ඒ අසෘත පෘථග්ජනයාට විතරක් තියෙන එක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුතවතෝපි කෝ භික්කවේ ආර්ය ශ්‍රාවකස්ස. මහණේ ආර්ය ශ්‍රාවක වූ ශ්‍රුතවත් කෙනාටත්. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? එයා ආර්යයන් වහන්සේලාව සත්පුරුෂයන් වහන්සේලාව හොඳට හඳුනනවා. ඊළඟට ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මෙන් හරි දක්ෂයි. ඒ ආර්ය ධර්මයේ තුල සත්පුරුෂයන්ගේ ධර්මයේ තුල එයා හික්මෙනවා. ආන්න ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් මේ ලාභ අලාභ කියන දෙකම උපදිනවා. නින්දා ප්‍රශංසා කියන දෙකම උපදිනවා. යස අයස කියන දෙකම උපදිනවා. සැප දුක් දෙකම උපදිනවා. එතකොට මේක කාටත් පොදු එකක්. ඒ කියන්නේ අපි මේ ලෝකයේ ඉපදුනා නම් අපි මේ ලෝකයට යම් දවසක ආවා නම් මේ ලෝකයේ ඉන්න හින්දා අපට ලැබෙන දේවල් තමයි මේ. මේ ලෝකේ අපි යම්තාක් යනවද ඒ යම්තාක් යනකන් මේ අටලෝ දහම අපි ශ්‍රුතවත් වුණත් අශ්‍රුතවත් වුණත් කවුරු වුණත් අපට මේවා ලැබෙනවා. ආනේ ලැබෙනකොට බුදුරජාන් වහන්සේ වදාලා තත්‍ර භික්කවේ කෝ විශේෂෝ. මහණි මොකක්ද මේකේ තියෙන විශේෂේ? කෝ අධිප්පායෝ, මොකක්ද මේකේ තියෙන ඕ විශේෂදේ? කින් නානා කරනම් මොකක්ද මේකේ තියෙන විවිධත්වය? සුතවතෝ අරිය ශාවකස්ස අසුතවතා පුතුජ්ජනෝති. මේ දෙකම පොදු ලෙස මේ දෙගොල්ලටම ලැබෙනකොට අසෘතවත් පෘථග්ජනයාගේත් ශෘතවත් ආර්ය ශ්‍රාවකයාගේත් කියන දෙන්නගේ තියෙන වෙනස මොකක්ද කියලා. දැන් හැමෝටම ලාභලාභ ලැබෙන එකේ, නමුත් ඒ ලාභලාභ විඳින පුද්ගලයා අනුව වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකක්ද කියලා අහනවා ශ්‍රුතවත් කෙනාගේ අශ්‍රුතවත් කෙනාගේ. ඉතින් බුදුරජාන් වහන්සේගේ ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහගෙන ඉන්න පිරිසනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ලස්සන උත්තරය දෙනවා. භගවන් මූල කානෝ බන්තේ ධම්මා. ස්වාමීනි, මේ ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේව මුල් කරගෙනයි. භගවන් නෙත්තිකා, භාග්‍යතුන් වහන්සේ තමයි මේ ධර්මයේ නිර්මාතෘ. භගවන් පටිසරණ, භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. සාදුවත බන්ති භගවන්තං ඊව පටිභාතු. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේම මේකේ අර්ථය අපට කියා දෙන සේක්වා. ඒ තස්ස බාසිතස් අත්තු. ඒ කියා දෙන එකේ අර්ථය භගවතු සුත්තා භික්ඛු ධාරෙසanti. භාග්‍යතුන් වහන්සේ අහගෙන මේ භික්ෂූන් වහන්සේලා ඒ විදිහටම දරාගනී කියලා මේ ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන ඒ ස්වාමීන් වහන්සේලාගේ තිබුණේ ඒ වගේ ප්‍රසාදයක්. බුදුරජාණන් වහන්සේ තමයි අර තියෙන්නේ නේද කීටාගිරි සූත්‍රයේ ධර්මයේ තුල වැඩෙන ශ්‍රාවකයාගේ ස්වභාවය කියනවා. ධර්මයේ තුල වැඩෙන ශ්‍රාවකයා හිතන්නේ එයාගේ කල්පනාවට එන්නේ, එයා කල්පනා කරනවා කියනවා, ඕ සත්තාමේ භගවා, භාග්‍යතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ, ශාවකෝ හමස්මි, මං උන්වහන්සේගේ ශ්‍රාවකයා. ජානාති භගවා, භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ, අහං න ජානාමි, මං දන්නේ නෑ කියලා කියනවා හිතන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා එහෙම හිතෙමින්ද කියනවා, උත්තර දෙන්න ගියේ නෑ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේම ඔය අර්ථය. ඇයි භාග්‍යතුන් වහන්සේ නිසා තමයි පින්වන්නේ මේ ධර්මයේ ලෝකයට ඉස්මතු වෙන්නේ. මේ ධර්මතා ලෝකයේ තුල තියෙනවා, ලෝකයේ යථාර්ථය මේක. නමුත් මේ යථාර්ථය ඉස්මතු කරන්න කෙනෙක් නැහැ. ආන්න ඒ ඉස්මතු කරන කෙනාට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සිතා මතා දැනුවත්ව කතා කරන වචන ගැන කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ හදවතේ ප්‍රසාද සංවේද අවස්ථාවල හදිසියේ පැන නගිනවා උදාන. ඒක නවාංග ශාස්ත්‍රු ශාසනයට අයිති එක අංගයක්. එතකොට උදානය කියලා කියන්නේ එකපාර යම් ප්‍රසාදයක් ඇති වුණාම, එහෙම නැත්නම් යම් සංවේගී අවස්ථාවක් ඇති වුණාම හදවතින් નિરાයාසයෙන් පැන නගින දේ. ඒ નિરાයාසයෙන් පැන නගින දේත් බුදුරජාන් වහන්සේගේ හදවතින් පැන නගගානම් ඒක ධර්මයක්. එතකොට උන්වහන්සේ සිතාමතා කතා කරපු දේවල් ගැන ආයි කතා කරන්න දෙයක් නෑ. ඒ බුදුරජාන් වහන්සේ, එතකොට බුදුරජාන් වහන්සේ වදාලා තේන හිබික්කවේ සුනාත. එහෙනම් මහණෙනි හොඳට අහගන්න, සාදුකං මානසිකරවත අහගෙන මේක හොඳට මෙනෙහි කරගන්න. බාසිස්සා මේති, මම එක කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිත් එහෙනම් හොඳට දැන් අහන්න ඕනේ. මොකද මේ ස්වාමීන් වහන්සේලාටත් එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාළේ, මේක හොඳට කන් යොම අහන්න කියනවා. අහන් හිටියාට විතරක් මදි, අහගෙන හොඳට මෙනෙහි කරන්න කියනවා. මේ මොකද්ද කියන්නේ කියලා මං දැන් කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒවම් බන්තේති කෝතේ විකූ භගවතු පච්චස්සෝසු. එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දීලා ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළා, අසුතවතු භික්කවේ පුතුජ්ජනස්ස උපපජ්ජති ලාභෝ. මහණෙනි, මේ අසෘත පෘථග්ජන කෙනාට, ඒ කියන්නේ මේ ශාසනයෙන් පරිබාහිර කෙනාට උපපජ්ජති ලාභෝ, ඕන ලාභය උපදිනවා. අපි හිතමු ධනලාභ, ලාභ තියෙනවනේ නේ, ධනලාභයක් එකපාර මෙයාට උපදිනවා. සෝන ඉති පටිසංචික්කති, එයාට ඒක උපදිද්දි මෙහෙම හිතන්න බෑ කියනවා. එයාට ඒක උපදිද්දි මෙහෙම හිතාගන්න බැරුව යනවා කියනවා. මොකද උප්පන්නෝකෝ මේ අයං ලාභෝ, මේ මට දැන් ලාභය ඉපදුනා. සෝචකෝ අනිච්චෝ. හැබැයි මේ ඉපදිච්චිලාවෙත් අනිත්‍ය වෙලා යනවා. දුක්කෝ, මේ ඉපදිච්චිලාවය අනිත්‍ය වෙලා යන හින්ද මේක දුකයි. විපරිණාම ධම්මෝති, මේකත් මේ විදිහටම තියෙන්නේ නෑ, මේක වෙනස් වෙලා යනවා. ඒ විදිහට එයාට යථා භූතන් අප්පජානාති, උපදින ලාභේ යථාර්ථය එයාට තේරුම් ගන්න බැරුව යනවා කියනවා. ඒ කාටද බැරුව යන්නේ? අශ්‍රුතවත් පෘථග්ජන කෙනාට. ඇයි? ලෝකයේ තියෙන යථා ස්වභාවය එයාට තේරෙන්නේ නෑ. ඒ නිසා එයාට ඉපදිච්චි ලාභය ගැන ඇත්ත ඇති හැටියෙන් දකින්න බැරුව යනවා. ඒ බැරුව යන හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එයා ඒ විදිහට කල්පනා නොකරන නිසා එයාට ලාභයක් හම්බුණත් ඕක හිතාගන්න බෑ, අලාභයක් හම්බුණත් හිතාගන්න බෑ. ඊළඟට එයාට පිරිවර සම්පත් හොඳට ලැබුණත් හිතාගන්න බෑ, පිරිවර සම්පත් නැතිව ගියත් එයාට හිතාගන්න බෑ මේවා වෙනස් වෙනවා කියලා. ඊළඟට එයාට මේ නින්දා ලැබෙන්න පටන් ගත්තත් හිතාගන්න බෑ මේක, ප්‍රශංසා ලැබෙන්න පටන් ගත්තත් එයා කල්පනා කරන්නේ. එයාට සැප ලැබෙනකොට හිතාගන්න බෑ මේ සැප අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා, මේවා පවතින දේවල් නෙමෙයි කියලා හිතාගන්න බෑ. එයාට දුකක් ආවත් ඒ හිතාගන්නත් බෑ, මේකත් අනිත්‍ය වෙලා යනවා වෙනස් වෙලා යනවා, මේක හැමදාම තියෙන එක නෙමෙයි කියලා එයාට හිතාගන්න බැරුව යනවා කියනවා. ඒ බැරුව යන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, තස්ස ලාභෝපි චිත්තම් පරියාදාය තිට්ඨති. අර ලාභේ විසින් එයාව යට කරගන්නවා කියනවා. අර බාහිරින් උපදින ලාභේ විසින් අර අසෘත පෘථග්ජන කෙනාව යට කරනවා කියනවා. ලාභෙන් යට වෙන කෙනා අලාභයට යට වෙනවා කියන එක අය අහන දෙයක් නෙවෙයි. අලෝ අලාභෝපි චිත්තම් පරියායදා තිට්ඨති, අලාභයටත් යට වෙනවා කියනවා. මේ විදිහට මේ අෂ්ටලෝක ධර්මයටම එයා යට වෙනවා කියනවා. ඒ යට වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සෝ උප්පන්නං ලාභං අනුරුජ්ජති. එයා ඒ මේ ඉපදිච්චි ලාභයට, ඒ ලාභේ මේ ලාභේ නිසා එයා ඒක අල්ල ගන්නවා කියනවා. අලාභෝ පටිවිරුජ්ජති, අලාභේ ප්‍රතික්ෂේප කරනවා කියනවා. ඒ විදිහට මෙයා ඒ නින්දා ප්‍රශංසා මේ හැමදේම තමන්ගේ ජීවිතය යට කරන දේවල් බවට පත් කර ගන්නවා කියනවා. ඒ පත් කර ගැනීම නිසා එයාට න පරිමුච්ඡති ජාතියා ජරා මරණේන. එයාට කවදාවත් ඉපදීමින් වයසට යෑමෙන් ලෙඩවීමෙන් මරණේ ශෝක පරිදේව දුක් දුම්න සුපායාස වලින් නිදහස් වෙන විදිහ නැහැ කියනවා. මොකද මුලාවෙච්ච සිහියකින් ලෝකයේ යථාර්ථය හඳුනා නොගත් සිතකින් එයා ජීවිතේ ගත කරන්නේ. න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි, එයාට දුකින් නිදහස් වීම නැහැ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බලන්න මේ ලෝකයේ අපට නවත්තන්න පුළුවන් දේවල් තියෙනවා, අපට නවත්තන්න බැරි දේවල් තියෙනවා. අපට වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා, වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. දැන් මේ මෙතන පින්වන්දි බුදුරජාණන් වහන්සේ අපට පෙන්නන්නේ අපට වෙනස් කරන්න පුළුවන් දේයි වෙනස් කරන්න බැරි දේ. අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට ඕන වෙලාවට ලාභ උපද්ද ගන්න බෑ. ඊළඟට අපිට ඕන වෙලාවට සැප උපද්ද ගන්න බෑ. ඊළඟට අපිට ඕන විදිහට ඒ උපද්දගත්ත සැප ටික තියාගෙන ඉන්න බෑ. අපිට ඕන වෙලාවට කවුරුවත් අපිට ප්‍රශංසා කරන්නේ නෑ. එතකොට මේ ඒ දේවල් බාහිර දේවල් අපට වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් සාමාන්‍ය ලෝකේ මිනිස්සයා බාහිර දේවල් වලට තමයි තමන්ගේ හිත ගැටෙන්න සලස්සන්නේ. එතකොට බාහිර දේ වෙනස් කරන්න බෑ කියලා අදහසක් කවදාවත් එයාගේ හිතේ ඇති වෙන්නේ නෑ කියනවා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යාට තේරුම් ගන්න බෑ මේක අනිත්‍ය දෙයක්, මේක මේ හැමදාම තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ ලාභයක් හම්බුණත් අලාභයක් හම්බුණත් එයාට වැටහෙන්නේ නෑ කියනවා. මේක මේ යම් දවසක වෙනස් වෙලා යන නිසා මේක දුකට අයිති එකක්. ඊළඟට මේක මේ වෙනස් වෙවි පවතින දෙයක් කියලා එයාට තේරුම් ගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සාමාන්‍යයෙන් බලන්න මේ ලෝකයේ මිනිස්සු ඕක තේරුම් ගන්න බැරි නිසා මේ අටලෝ දහම එන වෙලාවට තමන්ගේ මුළු ජීවිතේම සමහරට එතනින් විනාශ කරගන්නේ නැද්ද? විනාශ කරගන්නවා. ඇයි? එයාට තේරුම් ගන්න බෑ මේක මේ වෙනස් වෙලා යන ස්වභාවයට අයිති එකක් කියලා. වෙනස්වෙලා යන ස්වභාවයට අයිති මේක කියලා යමෙක් තේරුම් ගත්තොත් එයා ඒක වෙනස්වෙල යනකං එයට ඉවසීමෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක තේරුම් ගත්තු තේරුම් ගන්න බැරි කෙනාට ඒක නෑ. දැන් මතක ඒක මහත්තයෙක් එයා අපිත් එක කතා කරන්න ආපු වෙලාවක ඒ මහත්තයා කිව්ව එයාගේ කාලයක් එයා ලොකුවට ව්‍යාපාර කරගෙන ඉඳලා ලොකුවට ව්‍යාපාර කරගෙන ඉන්නකොට එයාට හොඳට ලාභ තියෙනවා. ඊට පස්සේ මිත්‍රයන්ගෙන් ප්‍රශංසා තියෙනවා. පරිවාර සම්පත හොඳට තියෙනවා. ඊළඟට හොඳට සැපවත් ජීවිතයක් ගත කරනවා. එතකොට ඔන්න අෂ්ටලෝක ධර්මයේ හොඳ පැත්ත හම්බ වෙනවා. හොඳ පැත්ත හම්බ වෙනකොට මේ මහත්තයා ඉතින් හොඳ සැපවත් ජීවිතයක් ගත කරලා. නමුත් මෙයාගේ ව්‍යාපාර නොහිතපු විදිහට කඩාගෙන වැටුණා. කඩාගෙන වැටුණට පස්සේ මෙයා වාහන විකුණලා තිබ්බ ඉඩකඩම් විකුණලා යන්තම් ගැට ගහගෙන යනකොට අන්තිමේ ගෙදර වේල් තුන කන්න බැරි ගානට මෙයාගේ ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටුණා. දැන් දරුවන්ට බිරිඳට නුහුරුයි ඒ ජීවිතේ. මේගොල්ලෝ හොඳටම දුප්පත් වුණා. ඊට පස්සේ මේ මහත්තයට නිතර හිතිලා තියෙනවා මේ වහට බීලා මම මැරෙනවා හොඳයි මීට වැඩිය කියලා. නමුත් බලන්න එයාට ඒ හැම වෙලාවකම එයාට මතක් කළ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. වෙලාවට එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තිබුණා. ඒ අහලා තිබුණ නිසා එයා කල්පනා කරලා මේක මේ හැමදම තියෙන එක නෙමෙයි. අනිත් එක මට මේ ලැබුණ මේ දේවල් වලට වඩා මට ලැබුණ මනුස්ස ජීවිතේ වටිනවා. මට මේ ලැබිච්චි බුද්ධ ශාසනේ වටිනවා. ඒ නිසා මේ මගේ ජීවිතයට ආපු පුංචි කරදරයක් නිසා මං මේ දුර්ලභ මනුස්ස ජීවිතේ දුර්ලභ බුද්ධ ශාසනය අහිමි කරගන්න හොඳ නෑ කියලා එයා කල්පනා කරලා ඒ හිතුවිල්ල එන හැමවතාවකම. ඒ නිසා එයා යාන්තම් ඒ ප්‍රශ්නේ මේ නවක අවුරුද්දක් හමාරක් යනකොට සමහර විට මුළුමනින්ම වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙන ස්වභාවේ තේරුම් ගන්න අසෘත පෘථග්ජන කෙනාට හැකියාව නැහැ. ඒ හැකියාව නැති නිසා එයාට සමහර තයාගේ ජීවිතේ මුළුමනින්ම විනාශ කරන්න එක මොහොතකට එන අලාභය ඇති. එක මොහොතකට එන නිന്ദාව ඇති. එක මොහොතකට ලැබෙන දුක ඇති. ඒ නිසා බලන්න මේ මිනිස්සුගේ ජීවිතේ මොන දේ තිබුණත් එයාට තමන්ගේ ජීවිතයේ ස්වභාවය ගැන තේරුමක් නැත්තම් එයාට හැබෑවටම සූපත් වූ ජීවිතයක් උපදගන්න බැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුතවතෝචකෝ භික්කවේ ආර්ය ශ්‍රාවකස්ස මහනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් උප්පජ්ජති ලාභෝ ලාභ උපදිනවා. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් ලාභයක් උපදිනවා. සෝ ඉති පටි සංචික්කති එයා ඒ ලාභ ඉපදිච්ච ගමන් එයාට හිතන්න පුළුවන් කියනවා මෙහෙම උප්පන්නෝකෝ මේ අයං ලාභෝ මට දැන් මෙන්න ලාභය ඉපදිලා තියෙනවා. සූචකෝ අනිච්චු ඒ ඉපදිච්ච ලාභයත් අනිත්‍ය එකක්. මේක හැමදාම තියෙන එක නෙවෙයි. අනිත්‍ය නිසා දුක්කෝ යම් දවසක මේක වෙනස් වෙලා යද්දී ඕ මට දුක උපදිනවා. විපරිණාම ධම්මෝති ඒ මේ ඉපදිච්ච ලාභය වෙනස් වෙලා යන ස්වභාවයට අයිති එකක් කියලා. යථා භූතං පජානාති ඒ ඉපදිච්ච ලාභයේ තියෙන යථාර්ථය එයා දකිනවා කියනවා. මේ විදිහට එයාට අලාභයක් නින්දාවක් ප්‍රශංසාවක් යසසක් අයසක් සැපක් දුකක් ඒ මොනදී ඉපදුනත් එයා කල්පනා කරනවා කියනවා මේක අනිත්‍යයි මේක දුකට අයිති මේක වෙනස් වෙලා යන දෙයක් කියලා යථාර්ථය කල්පනා කරනවා කියනවා. ඒක කරගන්න පුළුවන් ඉන්නේ කොහොම කෙනාටද? ඕ ධර්මයේ අහපු බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව උපද්දන ධර්මයේ අහපු ආර්ය ශ්‍රාවකයට විතරක් ලැබෙන අවස්ථාවක් මේක. මොකද මේ අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය වෙනස් වෙන ස්වභාවය ලෝකේ අපට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. මේ ලෝකේට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ ඉස්මතු කරේ ඕ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු කෙනෙකුට මේ අටලෝක දහම එනකොට එයා කල්පනා කරන්නේ මේ ඇත්ත ඇති හැටියෙන් දකින පිළිවෙල. ඒ නිසා ඒ ආර්ය ශ්‍රාවකයාගේ සිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස ලාභෝ පිචිත්තං පරියාදාය තිට්ඨති. එයාගේ හිත යට කරන්න උපන්න ලාබිට පුළුවන්කමක් නැහැ. ඊළඟට එයාගේ ජීවිතය යට කරගන්න ඉපදිච්ච අලාබෙට පුළුවන්කමකු නැහැ. ඊළඟට මේ ගොඩා පිරිවර සම්පත් හිටියා කියලා ඒ පිරිවර සම්පත්වලින් එයාගේ ජීවිතය යට කරන්න බෑ. ඒ කියන්නේ පිරිවර සම්පත්වලට එයා මත් වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් ගොඩාක් ධනෙ තියෙනකොට ඒ ධනලාභයට මත් වෙනවා. මත් වෙන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන. නමුත් වෙනස් වෙලා යනකොට එයා මත් වෙලා හිටපු හින්දා දරන්න පුළුවන්කම නැහැ. නමුත් මත් වෙලා හිටපු නැති කෙනාට ඒක ඇත්තට ප්‍රශ්නය නෙවෙයි. මොකද එයා දන්නවා ඒ වගේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එයාගේ ජීවිතය යට කරන්න බෑ කියනවා මේ අටලෝක දහමින් එකකටවත්. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා අලාභේදී අලාභයට ගැටෙන්නේ නැහැ කියනවා. ලාභේදී ලාභයත් එක්ක බැඳිලා වාසය කරන්නේ නැහැ කියනවා. මේ බලන්න අපි අපේ ජීවිතේ හදාගන්න ඕන විදිහ. සමහර විට අපි මේ වෙනකොට ලාභ ලබලා ඉන්න පිරිසක් වෙන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ලාභයත් එක්ක ඕන වට වැඩිය ඇලෙන්න හොඳ නැහැ. මොකද මේ ලාභයේ ස්වභාවය වෙනස් වෙනවා. ඊළඟට අපි දැන් අලාභ ලබලා ඉන්නවා නම් අපි අනවශ්‍ය විදිහට කනගාටු වෙන්න උවමනාව නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එයාට යසස ලැබෙනකොට යසසින් මත් වෙන්නේ නැහැ කියනවා. ආර්ය ශ්‍රාවකයා අයස ලැබෙනකොට අයස ඉදිරියේ ගැටෙන්නේ නැහැ කියනවා. ආර්ය ශ්‍රාවකයට නින්දා ලැබෙනකොට නින්දා ඉදිරියේ අමුතු කනගාටුවකට පත් වෙන්නේ නැහැ කියනවා. ප්‍රශංසා ලැබෙද්දී ප්‍රශංසා වලින් මත් වෙලා උදුම ගන්නේ නැහැ කියනවා. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණේ නේද සිද්ධිය? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංගරුවනත් එක්ක චාරිකාවේ වඩිනවා. මේ චාරිකාවේ වඩිනකොට බ්‍රාහ්මණ ගුරුවරයෙකුයි ගෝලයෙකුයි බුදුරජාණන් වහන්සේගේ මේ ඒ ශ්‍රාවක සංගරුවනට පිටිපස්සෙන් එනවා. ඒ එනකොට මේ ගුරුතුමා එනකම් බනිනවා. මේ භික්ෂුන් වහන්සේලාට එනකම් බනිනවා. මේ නොයෙකුත් දේවල් කියලා බනිනවා. නමුත් ගෝලයට එහෙම අප්‍රසාදය නෑ. ගෝලය කියනවා නෑ නෑ ගුරුතුමිනි එහෙම නෑ කියලා ගෝලය මේ ශ්‍රාවක සංගරුවන ප්‍රශංසා කරනවා, ගුණ කියනවා. එතකොට ඒ ශ්‍රාවක සංගරුවනයි ඒ ගුරු ගෝල දෙපළයි රාත්‍රී නවාතන් ගත්තා එක තැනක. එතනදිත් මේ ගුරුවරයා බනිනවා, ගෝලය ප්‍රශංසා කරනවා. ඒ කරලා මේගොල්ලො යනකොට හන්දියක් හම්බ වුණා. මේ හන්දියෙන් බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවක සංගරුවනත් වෙන පැත්තකට වැඩම කළා. අර ගුරුගෝල දෙන්න වෙනත් පැත්තකට ගමන් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රුක් සෙවණක වැඩ ඉඳලා භික්ෂුන් වහන්සේලා අමතනවා. අමතලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ මහණෙනි, අර මේ ආපු ගුරු බ්‍රාහ්මණයා හරියට බැන්නනේ කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි හරියට බැන වැදුනා කිව්වා. මහණෙනි මේ බැන්න දේවල් ඔබේ ජීවිතය තුළ තියෙනවා කියලා දකින්නවද කියලා. අනේ ස්වාමීනි මේ බ්‍රාහ්මණය කියපු කිසි දෙයක් අපේ තුළ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙනම් මහණෙනි ඒක අතහැරලා දාන්න. ඒක ඔබට අයිති දෙයක් නෙවෙයි. මොකද ඔබගේ තිබ්බ දෙයකට නෙවෙයි කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර ගෝල බ්‍රාහ්මණයා හරියට ප්‍රශංසා කළානේ. එහෙමයි ස්වාමීනි කියලා. මහණියේ ප්‍රශංසාවේ තිබුණු ಗುಣ ඔබ ඔබේ තුළ දකින්නවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි, මේ ප්‍රශංසා කරපු ಗುಣ අපි අපේ ජීවිතය තුළ දකින්නවා කියලා. එහෙනම් මහණි ඒකත් අතාරින්න කියනවා. මොකද යා ප්‍රශංසා කළත් නැතත් ඒවා අපේ ජීවිතය තුළ තියෙන දේවල්. ඒ නිසා ඒක අල්ලගන්න ඕනේ නැහැ. නිසා ඔය දෙකම අතාරින්න කිව්වා. ඒ දෙකම අතාරින කෙනා ඉතාම සූපහසුවෙන් ජීවිතය ගත කරනවා. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. සීලෝ යථා ඒක ඝනෝ වාතේන සමීරති. මහා විශාල කළු ගල් කුල හුලඟට හොලවන්න බෑ කියනවා. ඒවන් නින්දා ප්‍රසංසාතු. ඒ වගේ නින්දා ප්‍රශංසා දෙකම ඉදිරියේ න සමිජ්ජಂತಿ පණ්ඩිතා. නුවණැති ආර්ය ශ්‍රාවකයා කම්පාවට පත් කරන්න බෑ කියනවා. එතකොට බලන්න ඒක නේද අපි උපද්ද ගත යුතු හැබෑම ජීවිතේ. මේ ලෝකේ අපිට මොන දේ තිබුණත් මේ බාහිර ලෝකේ වෙනස් වෙද්දී අපි අභ්‍යන්තරී බාහිර ලෝකයට අනුව වෙනස් වෙනවා නම් අපි උපද්දගත් දේවලුලින් ඇති ප්‍රතිඵලය නැහැ. ඒ නිසා අකම්පිත සිතක් උපද්දනවා කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයාට කරන්න පුළුවන් දෙයක්. ඒකට එයාට තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරේ, නුවණින් විමසීමේ හැකියාව. ඒ නුවණින් විමසීමේ හැකියාව වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීමෙන්. ඒ ධර්මයේ තමයි තියෙන්නේ මේ කොහොමද අපි කල්පනා කළ යුත්තේ කියලා. සමහර වෙලාවට ඒ කියන්නේ දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රාවකයෝ බලපුවාම හරි විස්මිතයි. ඒගොල්ලෝ මේ අටලෝ දහම ඉදිරියේ නොසැලී හිටියේ කොහොමද කියලා හිතෙනවා. ඔබට මතක ඇති බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඇතුළු ශ්‍රාවක සංගරුවනට දානයකට ආරාධනා කළා. දැන් දානේ බෙදාගෙන යනකොට බන්දුල මල්ලිකාවට සේවිකාවක් ඇවිල්ලා පැත්තකට කතා කළා. කතා කරලා තුණ්ඩු කෑල්ල අතට දුන්නා. අතට දීලා මේ තුණ්ඩු කෑල්ල මේ බන්දුල මල්ලිකාව දිගහැරලා බැලුවා. එහෙම ඉනේ ගහගත්තා. ගහගෙන දැන් ආයෙ දානේ බෙදනවා. දානේ බෙදනකොට ওই 500 නමකටනේ දානේ දෙන්නේ. ඉතින් විශාලෙට පූජා කිරීම තියෙන. ඉතින් ඈත හිටපු සේවිකාවකගේ අතින් අර වාජනයක් අතහැරුණා. අතහැරලා මේක බිම වැටුණා. වැටෙනකොට සද්දෙට බන්දුල මල්ලිකාව ටිකක් ඔළුව ගස්සලා බැලුවා. බලනකොට ඒ වෙලාවේ දානේ බෙද බෙද හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ මල්ලි මේ නැගණියනි බින්දෙන දේවල් කොහොමද බින්දෙනවා කිව්වා. එතකොට මේ බන්දුල මල්ලිකාව ඒකට මුකුත් අය කියන්න ගියේ නෑ. ස්වාමීනි මට ඒක තේරෙනවා කිව්වේ නැහැ. අර පුංචි කොළ කැල්ල අරගෙන සාරිපුත්ත මහරහතන්සේ අතට දෙනවා. ඒක කියවල බලනකොට ඒක මොකද්ද තියෙන්නේ? ඕ සතුරු කුමන්ත්‍රණයකින් බන්දුල සෙනවිය ඇතුළු ඕ පුත්තු 30 දෙන්න මේ මොහොතේ ඝාතනය කරලා කියලා ඒක තියෙනවා. එතකොට ඒ ඝාතනය කරලා කියලා දැනගන්නකොට ඒ හිතේ ඇති වෙන කම්පාව ඒ බන්දුල මණිකාවේ හිතේ ඇති උනේ නෑ. ඒ ඒකට හේතුව මොකද්ද? ඔව්, ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙලා නුවණින් කල්පනා කරන අකම්පිත ජීවිතය උපද්ද ගන්න පුළුවන්කම. ඉතින් බලන්න කොච්චර දක්ෂකමක්ද ඒක ජීවිතයක තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආර්ය ශ්‍රාවකයාට කවුරු නිନ୍ଦා කරත් එයා ඒ නිନ୍ଦාවට ගැටෙන්නේ නැහැ කියනවා. කවුරු ප්‍රශංසා කළත් ඒ ප්‍රශංසාවට ඇලෙන්නේ නැහැ කියනවා. ඊළඟට මේක මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොපමණ සැප ලැබුණත් ඒ ආර්ය ශ්‍රාවකයා සැප ඉදිරියේ මත් වෙන්නේ නැහැ කියනවා. කොපමණ දුක් ලැබුණත් ඒ දුක් ඉදිරියේ 아무ත කම්පාවකට පත් වෙන්නේ නැහැ කියනවා. මේ ස්වභාවි ශ්‍රාවක සංගරුවන තුළ විශේෂයෙන් ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ මේ ලක්ෂණේ ඉතාම මනාකොට පිහිටලා තිබුණා. බුදුරජාණන් වහන්සේට ඒ නිසා අපි කියනවා අටලෝ දහමට කම්පා නොවෙන කෙනාට අපි මොකද කියන්නේ? ඔව් තාදී කියලා අපි කියනවා නේ. ඔව් බුදුරජාන් වහන්සේ තුළ ඒ තාදී ගුණය තිබුණා. ඊළඟට රහතන් වහන්සේලා තුළ ඒ තාදී ගුණය තිබුණා. අටලෝ දහමට උන්වහන්සේලා හිත කම්පා කරන්න පුළුවන්කම නැහැ. ඒවා ස්වභාවයෙන්ම අකම්පිතයි. ස්වභාවයෙන්ම අකම්පිත සිත්. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයොත් නුවණින් කල්පනා කරලා ඒ ස්වභාවය ඔව් ඒක ඒ නුවණින් කල්පනා කිරීම හැකියාව තිබ්බ නිසා ඒ අවස්ථාවලට සාර්ථකව සිත මේ මුලාවට පත් කරගන්න නැතුව මුහුණ දෙන්න ඒ අවස්ථාව තිබුණර මේ අර සුප්පාවාසා උපාසිකාවට සීවලී කුමාරයා ඉපදිච්ච වෙලාවේ අපිට මතක ඇති ඇයගේ සිහිය මුලා වුණා. ඒ සීවලී කුමාරයා පැවිදි වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙන්න අවසර ඉල්ලන මොහොතේ එතකොට මේ සුප්පාවාසක හිතේ දරුවා කෙරෙහි තියෙන බැඳීම බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ දරුවා අහිමි වෙනකොට දැන් දුකක් උපදිනවා හිත ඇතුලේ. එතකොට සුප්පාවාසව කියන්නේ සෝතාපන්න වෙලා හිටපු කෙනෙක්. නමුත් දරුවාට දැඩි ඇල්මක් තියෙන්නේ නැති. මොකද අවුරුදු 7යි මාස 7යි දවස් හතක් කුස ඇතුළේ තියාගෙන හිටපු දරුවා. ඒ දරුවාව එක පාර දෙන්නේ කොහොමද? දරුව ඉපදිලා දවස් හතයි. දවස් හතකින් ඒ දරුවා සාසනට පූජා කරන්න අම්ම කෙනෙකුට හිතේ දුකක් හටගත්ත. එතකට බුදුරජාණන් වහන්සේ ලස්සන්ට අර්ථයක් දේශනා කළා. ඒ අර්ථය ඉක්මනින් අල්ලගත්ත. අසාතං සාත රූපේන අප්‍රිය අමනාප දේවල් අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන් අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං අප්‍රිය වූ දේවල් ප්‍රිය ස්වරූපයෙන් දුක්ඛං සුඛස්ස රූපේන දුක්දේවල් සැප ස්වරූපයෙන් පමත්ත මතිවත්තති ප්‍රමාදී කිනාව යටකරගෙන යනවා කියලා සුපාසට කිව්වා. කියපු ගමන් ඇයි අර්ථේ තේරුම් ගතයි කියන ස්වාමීනි මට මේ මම මේ දරුවව සාසනයට පූජා කරනවා. ඉතින් ඒ නිසා ඒ අටලූ දහම ඉදිරි අකම්පිත හිත අපිට උපද්දන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන්මයි. ඉතින් බුදුරජාන් වහන්සේ මේ දේශනාව දේශනා කරලා බුදුරජාන් වහන්සේ වදාලා එහෙම ඇලීම් ගැටීම් වලින් තොර ජීවිතයක් ආර්ය ශ්‍රාවකයට උපදින නිසා ඒ ආර්ය ශ්‍රාවකයා පරිමුච්ඡති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක් දෙමන සුසුම් හෙලීම් ජරා මරණ කියන සියල්ලෙන් එයාට නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා කියනවා. පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි ඔහු දුකින් නිදහස් වෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරලා මේ දේශනාවේ දේශනා කළා. ඕක තමයි කියනවා අටලෝ දහම ඉදිරියේ ශ්‍රුතවත් කෙනාගේත් අශ්‍රුතවත් කෙනාගේත් තියෙන වෙනස. එතකොට ඔන්න අපි ශ්‍රුතවත් භාවයට පත් වුණොත් අපේ ජීවිතයේ වෙන පරිවර්තනේ කොච්චර විශාල එකක්ද කියලා අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්ඛං ලාභ අලාභ යස සායස නින්දා ප්‍රසංසා සැප දුක් ඉදිරි ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ඒ සියල්ල අනිත්‍යයි කියනවා මේ මිනිසුන් අතර උපදින ඒවා මේ සදාකාලික දේවල් නොවේයි කියනවා වෙනස් වෙලා යනවා කියනවා. ඒතේච ඤත්වා සතිමා සුමියදු ඒ කාරණේ දන්නේ සිහියෙන් යුක්ත නුවණැති කෙනා කියනවා. අවෙක්කති විපරිණාම ධම්මේ ඉට්ටස්ස ධම්මෝන මතින්ති චිත්තං. ඒ නිසා එයා ඉෂ්ට වූ ධර්මයන් ඉදිරියේ හිත මත් කරගන්නේ නෑ කියනවා. අනිට්ඨතෝනෝ පටිඝාතමේති අනිෂ්ට වූ ධර්මයන් ඉදිරියේ එයා ගැටෙන්නේ යන්නේ නෑ කියනවා. තස්සානුරෝධා අතවා විරෝධා විදූපිතාත් ගතාන සම්ති පදංච ඤත්තා විරජං අසෝකං සම්මප්පජානාති බවස්සපාරු. ඉතින් එයා ඒ ඇලීම් ගැටීම් දුරු කරන නිසා ඒ ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා කියනවා. මේ සසර දුක් කෙරවල කරලා අශෝක වූ ශෝක නැති ඒ භවෙන් ඈතර වූ අමා මහ නිවන අත්දකින්න. ඉතින් ඒ නිසා අපි මේ අද ඉගෙනගත් උතුම් සූත්‍ර දේශනාව අපි අපේ ජීවිතයට ගලපා ගත්තොත් අපටත් පුළුවන් වේවි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට අකම්පිත ජීවිතයක් උපත් ගන්න. ඉතින් ඒ නිසා අපටත් මේ උතුම් දේශනාව උපකාරී මේ ගෞතම බුදු සසුන තුළ අකම්පිත සිත් ඇති ආර්ය ශ්‍රාවක ජීවිතයක් උපතව ගන්න වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු.